අට බුද්ධ සම්බුද්ධ ගුණය බුද්ධෝපි බුද්දස්ස බනෙය්‍ය වන්නං කප්පම්පි චේ අඤ්ඤ මහා සමානෝ කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුදුරජාණන් වහන්සේ අනිකක් හෝ නොවදාරමින් කල්පයක් මුළුල්ලෙහි දිවා රාත්‍රී දෙකෙහි බුදුගුණම වදාළේද කල්පය ගෙවී යන්නේය. බුදුගුණ අවසන් නොවේ. අනුත්තරෝ ගුණෙහි එන සැරියුත් හිමියන් කළ බුදුගුණ වැනුමද බුදු සිත පිරිසිඳ දැන කළා නොව ධර්මාන්වය අනුව එනම් දහමට අනුව අනුමාන ලෙස හිතා බැසගෙන නුවණින් කළ බව බුදුරදුන් කළ විමසුමට පිළිතුරක් දුන් සැරියුත් හිමියෝ ප්‍රකාශ කළහ. එබැවින් බුදුගුණ සර්වාකාරයෙන් දන්නන් බුදුවරුන්ම බව බුද්ධානං භික්ඛවේ බුද්ධ විසයෝ අචින්තයෝ න චින්තේ තබ්බෝ යං චින්තේන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස. මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. එබැවින් නොසිතිය යුතුය. යමෙක් සිතන්නේද උමතු බවට සිත් පෙරලියට පමුණුවන්නේය යන බුද්ධ වචනයෙන් දත යුතුය. එසේනම් බුදුගුණ වඩන්නේ කෙසේදයි ඇයකු තුළ විමතියක් ඇතිවිය හැකිය. අප්‍රමාණ බුදුගුණ සිතනු වෙනුවට පෘථජ්ජන නුවණින් ලංවිය හැකි වූත් චිත්ත ප්‍රසාද ඇතිකර ගනිමින් සිතේ කෙලෙස් දාහය නිවා ගැනීමට ප්‍රමාණවත් වූත් බුදුගුණ විග්‍රහයක් නව අරහාදී බුදුගුණ දේශනාවෙහි සංග්‍රහ කොට වදාළේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය නානත්වේහිලා ගෝචර වන පරිද්දෙනි. නව අරහාදී බුදුගුණ අතරින් කවර ගුණයක් ගත්තද ඒ සියලු ගුණයෝම සර්වඥතා ඥානෙහි බැසගන්නා හයි පිවිසුමෙහිදී පැවසුවේ එබැවිනි. මෙසේ අපමණ වූ බුදුගුණ පිළිබඳ උපමාවක් මහා සච්චක සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය. බුදුරදුන් කෙරෙහි පැහැදුණු සච්චක නිගණ්ඨ සෞතමේ එම ආත්ම බවින් චුතව දෙව්ලොව ඉපිද ඉන් 200 වසරකට පසු ලක්දිව දක්ෂිණාගිරි විහාරස්ථානයෙහි එක්තරා අමාත්‍ය කුලයක පිළිසිඳ ගති. හෙතෙම සුදුසු වයසෙහි පැවිදි බව ලදුයේ කාල බුද්ධ රක්ඛිත නමින් පතල වූයේය. ත්‍රිපිටක බුද්ධ වචනය උගෙන සිසු ගණයා සහිත වූයේ මහා පිරිස් පිරිවරාගෙන සිය ඇදුරු හිමියන් හමුවීම පිණිස උන්වහන්සේ වැඩම කළහ. සිය සිසු හට චෝදනා කරන්නෙමියයි සිතූ ඇදුරු හිමියෝ ඔහු හා වචනයකුදු කතා නොකළහ. ආචාර්යන් වහන්සේ තමන් හා කතා නොකරන බව දුටු කාල බුද්ධ රක්ඛිත හිමියෝ, ස්වාමීනි, මා සමග වචනයකුදු කතා නොකරන්නේ සිදු වූ වරදක් නිසාදෝ හෝ යයි විචාලහ. ඔබ ත්‍රිපිටක බුද්ධ වචනය උගත් මාත්‍රයෙන් පැවිදි කිස අවසන් කළා න්‍යාහඟ වන්නේය. ඒ ඔබේ කෙලේශයකි. පිරිසෙන් වෙන්ව වාත කසිප්පබ්බත විහාරයට ගොස් ශ්‍රමණ ධර්මයේ සපුරාලීම මැනවයි ආචාර්යන් වහන්සේ එකල්හි දුන් අවවාදයේ පිළිගත් කාල බුද්ධ රක්ඛිත හිමියෝ නොබෝ දිනකින් සියලු කෙලෙසුන් නසා අරහත්වේ පසක් කළහ. එසමෙහි එක්තරා අමාවක පොහෝ දිනක සද්ධාතිස්ස මහරජ පෙහෙවස් සමාදන් වූයේ තිස්ස මහරාමේහි චේතිය පබ්බත නම් වූ රාජ ලෙනෙහි වෙසෙයි. එම පොහෝ දින භික්ඛු සංඝයා පිරිවරාගත් කාල බුද්ධ රක්ඛිත තෙරණුව කණ්ඨක චේතියාංගණයට වැඩ චේතිය වැඳ එහි වූ කළු තිඹිරි ගසක් යට අසුන් ගත්හ. එකල්හි එක්තරා පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් කළ යුතු ධර්මදේශනාවක් සඳහා උන්වහන්සේ කාලකාරාම සූත්‍රය මාතෘකා කළහ. ධර්මදේශනා පිළිබඳ පණිවිඩය ලද රජතුමා එහි පැමිණෙද්දී ධර්මදේශනාව ආරම්භ කොට මාතෘකා ගාථාවද ප්‍රකාශ කොට තිබූ හෙයින් පිරිස කෙළවර අප්‍රකටව සිටිමින් තුන් යම් රාත්‍රී මුළුල්ලේම ධර්ම ශ්‍රවණය කළහ. දේශනාව අවසානයේදී රජතුමා සාධුනාදය නිසා රජු හඳුනාගත් බුද්ධරක්කිත තෙරණුවෝ මහරජ කොයි වේලේ ආවේදැයි විචාලෝය. මාතෘකා ගාථාව අවසානයේදීයි කී කල්හි මහරජ ඔබ ඉතා අපහසු කාර්යයක් සිදු කළා නොවේදැයි තෙරණුවන් විමතිය පළ කළෙන් හිමියනි ඔබ වහන්සේ තුන්යම් රාත්‍රී මුරුල්ලෙහි දේශනා කළා වූ දහම ශ්‍රවණය කළ මාගේ සිත අන්තනක විසිරි නොගියේය. පුදුමය නම් එයම නොවේදැයි රජුගේ පිළිතුර විය. කාලකාරාම සූත්‍රය බුදුගුණම පිළිඹු කරවන්නකි. එම සූත්‍රයෙන් බණ ඇසූ රජු හිමියනි ඔබ වහන්සේ ඔය දේශනා කළ යම් බුදුගුණයක් වේද? බුදුගුණ එපමණද නැතහොත් බුදුගුණ තවත් ඇත්දැයි විචාලෙන් ප්‍රකාශ නොකළා වූ බුදුගුණම මහත්ය අප්‍රමාණයයි හිමියෝ පිළිතුරු දුන්හ. ස්වාමීනි උපමාවක් ප්‍රකාශ කළ මැනවයි රජ කීය. මහරජ කිරිය දහසක් වූ හැල් කෙතක එක් වී ඇටයක් වේද අන්‍ය වූ වී ඇට අප්‍රමාණ වේද? එමෙන් දේශනා කළ බුදුගුණ ඉතා ස්වල්පය. දේශනා නොකළ බුදුගුණම අපමණයැයි එක් උපමාවක් කොට නැවත අනෙක් උපමාවක්ද ප්‍රකාශ කරමින් පිරුණු දිය ඇති සැඩ පහර සහිත ගංගාවක ඉදිකටු සිදුරෙන් ගලායන දියධාර යම්සේද දේශනා නොකළා වූ බුදුගුණ සෙසු දියකඳ මෙන් අප්‍රමාණයයි පළ කළ හිමියෝ මහරජ අහසෙහි එහා මෙහා පියාසර කරන ඉතා කුඩා වූ වාත සකුණ නම් ලිහිණියාගේ පියාපත්වලින් වැසෙන්නා වූ ප්‍රමාණය ඉතා ස්වල්ප වන්නේද? සෙසු ආකාශයේම අපමණ වන්නේද? එමෙන් දේශනා කළා වූ බුදුගුණ ඉතා ස්වල්පය. ඇත්තා වූම බුදුගුණ අනන්තය ආකාශය වැනිය යැයි වදාළහ. මෙම උපමාවෙන් වඩාත් පැහැදුණු මහරජතුමා හිමියනි අනන්ත බුදුගුණ සඳහා අනන්ත වූ ආකාශයේම උපමා කරමින් කළා වූ උපමාව අසිරිමත්ය. ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනෙමියයි ප්‍රකාශ කොට කාල බුද්ධරක්කිත හිමියන් ලංකා රාජ්‍යයෙන් පිදීය. කාලකාරාම සූත්‍රය